දිනීමේ අභිප්‍රාය ඇතුව මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න බැරි වුණාම ඊළඟට කරන්නේ ආයමත් පිළිගන්නේ ගිහිල්ලා මේ රටේ නීතිය විකෘති කරන්නේ. බහුතර බලයක් නැති අගමැතිවරයෙක් පත්වීමෙන් ඇති වුණු විපාකයක් තමයි මේ අද අපි අත්විඳලා තියෙන්නේ. දැන් ඒ නිසා එතුමා මේ පාර්ලිමේන්තුව මගහැරලා යනවා හැම එකේදීම. දැන් මම බලාගෙන ඉන්නේ දිනසීයේ මොන මොනවා වෙයිද කියලා. මම කියනවා මේ විවාදය මේ සභාවේ බහුතර කැමැත්ත අනුව ඡන්දයට දාන්න. බෞතරේ විශ්වාසය තියෙනවද කියලා එතුමාට බලාගන්න පුළුවන්. ඒ පිළිබඳව ලැබුණු තීරණය අනුව එතුමා අගමැති ධුරයෙන් අස්විය යුතුයි කියලා මම කියනවා. ඒක පරාජය වුණා.